2013 වසරේ 12 මාසේ 3 භාවනා වැඩසටහන. සම්බදානං ධම්මදානං ජිනාති. කෙනෙකුට ධර්මය ලබා දෙනවා නම්, ධර්ම අවබෝධය කරගන්නට උපකාර කරනවා නම්, සද්ධර්මය වෙනුවෙන් ලෝ යම් මෙහෙවරක් කරනවා නම්, ඒ සියලුම කර්තව්‍යයන් අදාළ වන්නේ ධර්ම දාන කුසල් ගණයට. ධර්ම දානිය ලබන්න දානෙන් පොහොසත් වුණාම තමන්ටත් අන් අයට ධර්ම දානිය ලබා දෙන්න පුළුවන්. අතින් අත කල්යාණ මිත්‍රත්වය ගමන් කරන්නේ. මේ හැම දෙයකින්ම ඇති කරවන්නේ සිතෙහි, කයෙහි, වචනෙහි තියෙන නියුණු ගුණය. සංවර කියන එකට අපි අය හිතාගෙන ඉන්නේ මේ හිමින් ගමන් කරනවා, හිමින් කතා කරනවා කියලා. එහෙම නෙමෙයි. ඒ වචනවල ගිනියම් වූ ගුණයක් නැහැ, නියුණු ගුණයක් තියෙන්නේ. අයියෙන් කතා කළත්, බැන වැදුනත් නිවීම සඳහා, විපතක් නෙමේ සෙතක් සඳහා. අන්න ඒකයි සංවර කියලා කියන්නේ. හයියෙන් දුවගෙන ගියත් ශරීරයෙන් ක්‍රියා කරන හැම මොහොතකම යම් කෙනෙක්ගේ ලෝකේ යහපත උදෙසා, ඒකට තමයි සංවරය කියලා කියන්නේ. එයින් එහාට ගියාම ඒ සංවරය කියන එක අපට පැහැදිලි කරලා දෙනවා. ඉන්ද්‍රයන්ට සාපේක්ෂිත නැති ලෝකෝත්තර ධර්මයක් හැටියට. ඒ සංවරය උදා කරගත්තාම නිතැතින්ම යාගේ සිත, කය, වචනේ කියන තුන් දොරේම නිවීමක්, සැනසීමක් භුක්ති විඳිනවා. යම් ප්‍රමාණයක මුලදී පසුව දියුණු කළොත් 100%. සද්ධර්මයේ ලෝකයෙන් ගිලිහිලා යන්නේ නැතුව ඒක රැකගැනීමේ වගකීම සෑම යුග පුරුෂයෙක්ගෙම වටිනවා. මේ යුග පුරුෂයා කියලා කියන්නේ මේ යුගයේ පහළ වෙච්ච විශිෂ්ටයා කියන අර්ථය. මේ කාලය තුල විශිෂ්ටයෙක්. එහෙනම් මේ සද්ධර්ම අවබෝධයට පත් වෙච්ච හැම කෙනෙක්ම විශිෂ්ටයෙක්. මේ යුගයේ, මේ කල්පයේ විශිෂ්ටයෙක්. යුග පුරුෂයා කියන්නේ යාට. බුදුහාමුදුරුව මතක් කළ අවසාන යුග පුරුෂයා වෙන්න එපා. මේ පණිවිඩය අනිත් අයටත් දෙන්න, ඒ අයටත් කියන්න, අනිත් අයටත් මේක කියන්න කියලා. තමන් දැනගත්තා අන් අයට කියලා දෙනවා. දැන් දේශනාවල් පවත්වන ඒ ගිහි උපාසක පින්නතුනුත්, උපාසිකාවනුත් කරන්නේ ඒ බුද්ධානුශාසනයක් පිළිපැදීම. ඒක මහා කර්තව්‍යයක්, මහා මෙහෙවරක්. ඊළඟට පින්නතුනේ ඒ සද්ධර්මයේ අගය දැනගෙන ඒ අගය තවත් වැඩි කරන්නට, ලෝහිතකාමීව කටයුතු කරන්නට එයට සහාය දැක්වීම, උදව් උපකාර කිරීම සත්පුරුෂයන්ගේ ලක්ෂණයක්, සත්පුරුෂ ගුණයක්, ධර්මයේ දකින්න ඒ ශක්තියක්, තමන්ගේ සත් ප්‍රාර්ථනාවන් දියුණු කරගන්න, සඵල කරගන්න ඒ ශක්තියක් බවට පත් වෙනවා. මේ ලෝකයේ සද්ධර්මයේ අගය නැති පිරිසක් ඉන්නවා වගේම සද්ධර්මයේ අගය තියෙන පිරිසකුත් මේ ලෝකයේ ජීවත් වෙනවා. ඒ අය බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ සත්පුරුෂයෝ හැටියට, කල්යාණ මිත්‍රත්වයක් හැටියට, දේවත්වයක් හැටියට. ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට, දේශකයාණන් වහන්සේ කෙනෙක් හැටියට, උන්වහන්සේගේ ස්වභාවය තමයි හැම තැනම වැඩම කරලා මේ අනුශාසනයන් ලොවට බෙදා හදා දීම. ඒ වගේ ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ ආසාව නෙමේ අවශ්‍යතාවය කියන්නේ කවරක්ද කියලා නෙතින් බලන, කණින් අහන ඕනම කෙනෙකුට තේරෙන සිද්ධාන්තයක්. ඉතින් පින්නතුනි, මේ වසරේ මුලදී මම මගේ සිතට කිව්වා, මම මිනිසුන්ට දැහැමි මගක්, නිවෙන මගක් කියලා දෙනවා සත්‍යයි. ඒ මගේ ඒ මිනිසුන් නිවිලා ජීවත් වෙනවා සත්‍යයි. ඒ සත්‍යානුභව බලයෙන් මටත් මේ මහමග යන්න සුවසේ, තවත් කෙනෙකු නිවන් යන්න රතයක් ලැබෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කළා, සත්‍යක්‍රියාවක් කළා මේ වසර මුල, දැන් මේ 12 වෙනි මාසේ. ඒක විශ්වයට මුසු වෙන්නේ නැති ස්වභාව ධර්මයේ තුලින් ඒ සත්‍යක්‍රියාව මේ විශ්වයේ, මේ මහ පොළොවේ ඉන්න යමෙක් අහුල ගන්නවා, එහෙම නැත්නම් තේරුම් ගන්නවා. ඒක තේරුම් ගන්න සාමාන්‍ය සිතකට පුළුවන් කමක් නැහැ. ඉතින් අර ඉස්සරහා ඉදිරියේ තියෙන රතය අපිට ලබා ගැනීම සඳහා මේ ඉන්න බොහෝ පින්නතුන්ගේ සහයෝගයේ දායකත්වය, හැම දෙනාගේ මේවා එකතු පහතු කරලා යොමු කරලා තිනවා. ඒත් එහි මූලික වැඩි කොටසක බරක් අරගෙන ඒ කටයුත්ත කරලා දීම සඳහා ඒ විශ්වයේ ප්‍රාර්ථනාව ඇහිඳගෙන සොයාගෙන අපිට උපකාරක වුණේ පින්වත් චන්දන තිසේරා, පින්වත් මහත්මානන්, ඒ වගේම ශාමලී තිසේරා, පින්වත් මෙතිනිය, එම් මහත්මිය. සාමාන්‍යයෙන් ස්වාමින් වහන්සේ කෙනෙක් හැටියට මම කෙසේ හෝ මුදල් කියන එක බලාපොරොත්තු වෙන්නේ නැති නිසා කිසියම් දේශපාලකයෙක්ගේ පස්සෙන් යන්න, ඒගොල්ලන්ගෙන් ඉල්ලන්න මම ගියේ නැහැ. ඒ වගේම මේ පින්නතුන්ට මම එහෙම ඉල්ලුවේ නැහැ. නමුත් මතක් කිරීමක් කළා, මේ මූලික අවශ්‍යතාවය මට වාහනයක් තමයි කියන එක මම හැම මොහොතකම බොහෝ දෙනාට ඉතින් කිව්වා. ඒ අය අතරින් ඒ කුසලයත්, ඒ හැකියාවත්, ඒ සිතත් තියෙන කෙනෙක් මුණ ගැහෙන්න ඕන. සාමාන්‍යයෙන් එවැනි වචනයක් කිව්වහම බොහෝ දෙනෙක් කියන දේ තමයි හාමුදුරුවන්ට තියෙන අපිටත් වඩා තෘෂ්ණාවක්, තණ්හාවක් කියලා. ඒත් එහෙම හිතන්නේ නැතුව චන්දන තිසේරා මැතිතුන්, ශාමලී තිසේරා මැතිනිය, ඒ පවුලේ දියණින් දෙදෙනා සාකච්ඡා කරලා තීරණය කරා ස්වාමින් වහන්සේ වාහනයක් හොයන්න බලන්න අපි උදව් කරනවා. ඒ උදව්ව නිසා තමයි අර වාහනේ තියෙන්නේ. ලීසින් එකකට ගියා නම් ස්වාමින් වහන්සේ කෙනෙක් හැම මාසකම ඒ ලීසින් වාරිකයේ කිට්ටු වෙනකොට මොනතරම් ප්‍රායෝගික අපහසුතාවයකට පත් වෙනවද කියන එක මම ටික කාලයක් විඳලා තියෙනවා. ඉතින් ඒ බර සියල්ලක්ම මට බිමින් තියන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම කිසිම බැංකුවක් හාමුදුරු කෙනෙකුට ලීසින් එකක් දෙන්නේ නැහැ. ඒකත් ගන්න ඕන ගිහියෙකුගේ නමකට. එවැනි වටපිටාවක් තියෙන්නේ මේ රටේ බෞද්ධ බැංකුවයි කියන බැංකුවක්වත් දෙන්නේ නැහැ. ඒ සියලුම අපහසුතා ඒ නැති කර ඒ පින්වත් චන්දරන්ති සේරමැතිතුන්ට ශාමලිත සේරමැතිණියට අපි බෙහෙවින් මාචාර කරනවා, අගේ කොට සලකනවා. පින්නතුනි, අපිව මුදලට කම්පණය කරන්න බෑ. ඒත් උතුම් මිනිස් ගුණාංගවලට අපිව කම්පණය කරන්න පුළුවන්. දෙදස් දාහතර කටින පූර්ණෝත්සවය භාරගෙන කටයුතු කරන්නේ පින්වත් චන්දන තිසේරා මැතිදුන්, ශාම්ලි තිසේරා මැතිනිය සහ පවුලේ දියණියන් දෙපළ සහ ඥාති පිරිස. මං චන්දන තිසේරා මැතිතුමන්ගෙන් ඉල්ලනවා, ඉල්ලීමක් නෙමෙයි, මගේ විශ්වාසයකුත් නෙමෙයි, ප්‍රත්‍යක්ෂතාවයක් තියෙනවා. කටින චීවරය පූජා කරන්නේ සද්ධර්ම අවබෝධයට පත් වෙච්ච, සද්ධර්ම අවබෝධයෙන් යුක්තව කියලා ඒ උතුම් ආර්ය ගුණයෙන් හෙබිවයි කියලා මම ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා. ඒට සහයෝගය දෙන්න පුළුවන් හැම කෙනෙක්ම සහයෝගය ලබා දෙන්න, ඒ தත්ත්වය උදා කරන්න. ඒ වගේම අපි පින් දෙනවා චන්දන තිසේරා පින්වත් මැතිතුන්ගේ මව්පියන් දෙපළට, පීටි තිසේරා පින්වත් මැතිතුමන්ට, පියාණන් වහන්සේට, සීලවති වික්‍රමසිංහ පින්වත් මෑණියන් වහන්සේට, ඒ වගේම ශාමලී තිසේරා මැතිණියගේ YAD විජේරත්න පින්වත් පියාණන් වහන්සේට, මෑණියන් වහන්සේ වන ශාමලී පින්වත් මෑණියන්ගේ මෑණියන් වන P.B. විජේරත්න පින්වත් මැතිණියට අපි පින් දෙනවා. ඒකාන්ත වාසයෙන් කල්යාණ මිත්‍රයසුර ලබන්න, සද්ධර්ම අභිලාෂය ලබන්න මේ ශක්තියක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා සද්ධර්මය අවබෝධ කරගත් කෙනෙකුගේ හදවතේ ඇතිවන කම්පන වේගය එක වෙනම ස්වභාවයකින් යුක්ත එකක්. ඒකට කියන්නේ දහම් සංවේගය කියන එක උපදින්නේ. එයා සියල්ල හොඳින් දන්නවා. ඒ දැනීම තුල ඇති කරගන්න සංවේගය. දැන් ආනන්ද මහරහතන් වහන්සේ පවා එහෙමයි. ඒ වගේම අනිකුත් ස්වාමීන් වහන්සේලා වුණත් එහෙම එහෙම දහම් සංවේගයක් තියෙනවා. ඒ සංවේගය නිසා තමයි මේ මිනිස්සුන්ට ධර්මයේ කියන්නටත් පෙළඹෙන්නේ. ওই සහම්පති බ්‍රහ්මරාජයා ආරාධනා කළා කියන වචනේ දැම්මට කොහෙවත් බ්‍රහ්මරාජයෙක් නෑ. සහම්පති කියලා කියන්නේ කාරුණික හදවත. ඒ කාරුණික හදවත බුදුරජාණන් වහන්සේගේ දේශනා කතා කරලා කිව්වා. මොකන්ද? ඔබ තනියෙන් පිරිනුවම් පාන්න එපා. ලොවට මේක කියන්න. ලොවට මේක කියන්න. සිතට අදිෂ්ඨානයක් ලබා දෙනවා. මම මේ සද්ධර්මය ලෝකයේ පවතිනව දැකලයි පිරිනුවම් පාන්නේ. එතකම් මම පිරිනුවම් පාන්නේ නැහැ කියලා. ඒ වගේ පින්නතුනි අපිටත් තියෙනවා බලාපොරොත්තුව. ඒ තමයි මේ දහමෙන් නිවෙන්න අපිට ආගම් වෙනස් කරන්න ඕනේ, ඇඳුම වෙනස් කරන්න ඕනේ, ලියාපදිංචි වෙනස් කරන්න ඕනේ, කිසිම ආගමකට වෛර කරන්න ඕනේ. හදවතින් නිවෙන මිනිස්සු මොන ඇඳුමේ හිටියත් කමක් නැහැ. මොන ලාංඡන තිබුණත් කරේ කමක් නැහැ. හදවතින් නිවුණු මිනිස්සු ලෝකෙ බිහි කළ යුතුයි කියන අදිෂ්ඨානය තියෙනවා. ඒට තමයි හැම සහායක්ම හැම ක්‍රියාවක්ම යොමු වෙන්නේ, හැම කළමනාකාරීත්වයක්ම යොමු වෙන්නේ. අපේ මනස පිරීලා තියෙන්නේ රූප වලින්, ශබ්ද වලින්, ගන්ධ වලින්, රස වලින්, ශරීරයට දැනෙන දේවල් වලින්. ඒ දේවල් එකතු පහදු කරගෙන ඊළඟට අපි බුද්ධිමය වශයෙන් රැස් කරගෙන සිත සිතා ඉන්නවා. එතකොට අපි කියනවා ඒකට මන කියලා. මනෝ ධාතුව. එහෙම නැත්නම් මනෝ ආයතනයක් බවට පත් වෙනවා. සදායතන. මේ ආයතන හයක් තියෙනවා. මේ ආයතන හය තුල සංචාරයක් අපිට හැම මොහොතකම තියෙන්නේ. සැරිසරනු, දුක් වෙනු, සතුටු වෙනු, කම්පණයටපත් වෙනු, ඊට එහා ලෝකයක් ඇති බවයි බුදුහාමුදුරෝ දේශනා කළේ. මුකුත්ම නොතේරෙන මිනිසෙක් නිර්මාණය කරනවා නෙමෙයි මේ දර්ශන වේදයක්. පින්නතුනේ සංවේදීත්වයක් නැති හදවතක් කියලා කියන්නේ ශ්‍රේෂ්ඨත්වයක් නෙමෙයි. ඒක එක දුර්වලකමක්, මෝඩකමක්. මෝඩ කෙනාට කිසි දෙයක් සංවේදී නෑ. සංවේදීත්වය තුලත් මිත්‍යාව තියෙන්නත් පුළුවන්, විද්‍යාව තියෙන්නත් පුළුවන්. ඒක අපි වෙනම තේරුම් කරගත යුතු කාරණයක්. දැන් මේ ඉන්ද්‍රිය ග්‍රහණයෙන් එහා ලෝකයක් ගැන හිතන්න. ඔබේ මතකයෙන් එහා දෙයක් ගැන හිතන්න පුරුදු වෙන්න. දැන් ඔබේ මතකයේ නැවත නැවත ඔබ හිත හිතා ඉන්නේ මතකය. දැන් බලන්න. ආගමක් වශයෙන් ගන්න මතකය. මේ කරන කියන වැඩ කටයුතු, සමාජයේ දේවල් ලොකුම අරගෙන තියෙන මතකය. ඒ මතකය තුළ කලම්බනේ වෙවි ඉන්නේ නැතුව ඒ මතකයට එහා දෙයක් ගැන හොයන්න. මතකයෙන් එහාට ගමන් කරන්න. එහෙම ගමන් කරන්න පුළුවන්කම තියෙන්නේ තමන්ගේ සංඥාවෙන් මතකය ග්‍රහණය කරන්න ඕනේ කියන අදහස ඉවත් කරන්න ඕන. නැත්තම් තමන්ගේ මනස හැම මොහොතකම සෑදී තියෙන්නේ කුමනහරි ශබ්දයක් අහන්න, කුමනහරි රූපයක් බලන්න. ඒ කියන්නේ මේ පිට දෙයක් නෙමේ කියන්නේ තමන් ඇස් දෙක පියාගත්තාම පේන මානසික ස්වභාවය. කුමනහරි දෙයක් කාරණයක් මෙනෙහි කරන්න, කුමනහරි සිද්ධාන්තයක ඇලෙන්න, කුමන හරි සිද්ධාන්තයක ගැටෙන්න, කුමන හරි සිද්ධාන්තයක රැඳී පවතින තමයි මේ මනස බලන්නේ හැම මොහොතකම. සංඥාවකින් තොර ලෝකයක් තියෙනවා කියලා හිතන්න කැමති නෑ. හිතන්න කැමති සංඥාවක්මයි. වේදනාවකින් තොර ලෝකයක් තියෙනවා කියලා හිතන්න කැමති නෑ පුතඥ හිත. හිතන්නේ හැම දෙයකම වේදනාවක් තියෙන්න ඕනමයි. නාම රූප දෙකක් නැති ලෝකයක් තියෙනවා කියලා හිතන්න කැමති නෑ. ඒ හිත කැමති නාම රූප දෙකක් තියෙන ලෝකයක් ම නිතරම ස්පර්ශ කරන්න. සංස්කරණය කරන්නේ නැතුව, ගලපන්නේ නැතුව ලෝකේ බලන්න බෑ කියලායි හිතන්නේ. ඒත් සංස්කරණය නොකොට මේ ලෝකේ බලන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. දැනුමෙන් තොර ලෝකයක් තියෙනවයි කියලා හිතන්නේ නැහැ. හිතන්නේ දැනුමම තමයි, දැනුමම ආශ්‍රිතයෙන් තමයි අපිට ලෝකේ බලන්න පුළුවන් කියලා. ඔබ සිතන දේ තුල, ඔබ විඳින දේ තුල තිබෙන්නේ ඔබේ දැනුම, අතීත දැනුම. මේ මොහොතෙන් පසු වෙන තප්පරය අතීතය. ඒක මෑත අතීතය කියලා නම් කරනවා. කෙසේ වෙතත් අතීතය නිතරම අතීතයෙන් බලමින්, අනාගතයෙන් රැස් කරමින්, අනාගතයේ අතීතයක් බවට පත් කරමින්, සෑම විටම අතීතයෙන් කරුණුගෙන අනාගතයේ බලන ඒ ස්වභාවයේ මමංකාරය දුරු කරන්න. රූපයක් දිහා බලන්න එපා. ශබ්දයක් දිහා බලන්න එපා. කාරණයක් අරමුණක් දිහා බලන්න එපා. තරහින් බලන්න එපා. කරුණාවෙන් බලන්නත් එපා. මධ්‍යස්ථව බලන්නත් එපා. ඇසේ කිසිම දෙයක් රඳවාගෙන දරාගෙන බලන්න එපා. ඇස සම්පූර්ණයෙන් පවිත්‍ර කරගෙන, සම්පූර්ණයෙන් ඇසේ තියෙන දැනුම ඉවත් කරලා බලන්න. බැලුවහම මේ විශ්වයේ තියෙන ස්වභාව ධර්මයේ තමා තුළට පිවිසෙන්නට ඉඩ හසර දොර විවර කර දුන්නා වාගේ. කෙනෙකුටගේ නිවසට ඇතුල් වෙන්න ගේට්ටු ඇරලා දුන්නා වගේ තමයි තමන්ගේ ඇසේ කිසිම දෙයක් රඳවගන්නේ නැතුව විවෘත වීම. ස්වභාවයෙන්ම විශ්වයේ තෙන්ඩ පැමිණෙනවා. අපි ස්වභාවික නොවීමයි තියෙන ගැටලුව. අපි ස්වභාවික වුණොත් ස්වභාවය අපි සමග ජීවත් වෙනවා. ස්වභාවයට උදාහරණ නැහැ. ස්වභාවය සාපේක්ෂිත කරන්න බෑ. මේ වගේ මේ ස්වභාවය කියලා කියන්න බෑ. ස්වභාවය කියන්නේ ස්වභාවයමයි. එය හඳුනගන්නේ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් නොවේ. විනාන් කෙනෙක්ද නොවේ. එය හඳුනාගන්නේ කෙනෙක් පුජ්‍යලයක් නොවේ. එය හඳුනා ගැනීමක් නොවේ. එය දැන ගැනීමක් නොවේ. එය ප්‍රත්‍යක්ෂ කිරීමක් නොවේ. කෙනෙකු තව කෙනෙකු හමු වුණාක් මෙන් මුණ ගැසීමක් නොවේ. එයයි අපූර්වත්වයේ ලෝකෝත්තර ධර්මයේ ඉන්ද්‍රිය විෂයන්ගින් එපිට ඇති ධර්මයේ තිබෙන අපූර්වත්වයයි. ඒ අපූර්වත්වය අපේ සිත නොමග යවන දැනුම තුල, අවිද්‍යාව තුල, මතකයන් තුල, සංකල්පනා තුල, තරහ තුල, ලෝභය තුල, මෝහය තුල අතරමං කරන කිසිම ගුණයක් නැහැ. කාටවත් ලෝකේ රවට්ටන්න පුළුවන් කමක් නැහැ. එතන නිදහස් පුජ්‍යලෙක් ආගමිකයෙක් නැහැ. ජාතික වාර්ගික කිසි කෙනෙක් නැහැ. හැමෝම කෙරෙහි මහා දයානුකම්පාවක් ඇති වෙන උත්තරීතර මිනිසෙක් බවට පත් වෙනවා. මානව හිතවාදී පුජ්‍යලෙක් බවට පත් වෙනවා. ඒක මහා මානව දර්ශනයක්. තමන්ට සංවේදීව ලෝකයේ දිහා බලන්න පුරුදු වෙනවා. තමන්ට සමානව අන් අයටත් සැප දුක ඇති කියලා තේරුම් ගන්න පුරුදු වෙනවා. පරහිතකාමී වෙනවා. එයා ජීවිතේ නිතැතින්ම දුක් විඳින්න කැමති කෙනෙක් බවට පත් වෙනවා. මං එයින් අදහස් කරේ බාහිර පේන දුක. බලන්න බුදු කෙනෙක් පේන දුකනේ ගත්තේ. මහා මග ඇවිදෙමින් හරියට කියලා පිළිවෙලකට උණුවට ආහාරයක් හොයින්ද බුදු කෙනෙකුට? අර රජමාලිගාවේ ඉඳගෙන එහෙම ආහාරයක් ගන්න පුළුවන්කම තිබුණනේ. මේක තමයි පරාර්ථකාමීත්වය කියන්නේ. හැබැයි මේ බුදු පියාණන් වහන්සේ අධ්‍යාත්මික වශයෙන් කිසි තැනක දුක් විඳෙත් නැහැ, සැප විඳෙත් නැහැ. අපිට වරක බුදුහාමුදුරු සැපසේ ජීවත් වුණා වගේ පෙනෙනු, තව වරක බොහෝම දුෂ්කර ක්‍රියා කළා වගේ දුක් විඳා වගේ පෙනුනත් එහෙම දුකක් නැහැ හිතට. ධර්මයෙන් පෝසත් වුණාම මාලිකයක් තුල හිටියත් ගහක් යට හිටියත් එක වගේ දැනෙනවා. එහෙනම් ඉතින් ඒ විදියට ඉන්න බැරිය කියන පිරිසකුත් ඉන්නවා. බුදුහාමුදුරුවෝ හිටියනම් උන්වහන්සේත් පයින් ගයක් ගයක් ගානේ වැඩම කරලා මේ දාන ටික එනකන් ගේට්ටුව ළඟට වෙලා ඉන්න කෙනෙක් හැටියට දකින්න අදත් කැමැති පිරිසක් ඉන්නවා. එහෙම අකමැති පිරිසකුත් ඉන්නවා. මම නම් කරන්න පින්නතුනේ බුදුහාමුදුරු වැඩ සිටියනම් මම බුදුරජාණන් වහන්සේට යෝජනා කරන්නේ ඔබ වහන්සේ වෙඩි වදින්නේ නැති වාහනයක වඩින්න ඕන. ඈ වහන්සේ මෙච්චර ආරක්ෂාවක් සහිතව පාරේ යනකොට අනිවාර්යෙන් ආරක්ෂක හමුදා සහිතව වඩින්න ඕන. ඇයි ඔබ වහන්සේ බොහෝ කාලයක් ජීවත් වෙන්න ඕන. බොහෝසේ ආරක්ෂා වෙන්න ඕන. අදිෂ්ඨානයක් මත යහපත් ආකාරයට පියවර තබලා බුදුරජාණන් වහන්සේලා කායික ශරීරයෙන් ලොකු උපද්‍රවයක් ලබන්නේ නැතුව ජීවත් වෙන්න ඕන. නමුත් බලන්න ඒ කාලේ දුනු ආයු දාලා විද්දෙව්ව බුදුහාමුදුරුවන්ට. උන්වහන්සේගේ ධර්ම බලයෙන් උන්වහන්සේ එවන් බේරුණා. මහා ඇත්තුන්ට තලල පොඩි කරලා දාන මහා ඇත්තුන්ට රාග කලගෙඩි හතක් පොවල එවනවා. අහුන මිනිස්සු අල්ලල පොලේ ගහනවා. කටි හේතුව බුදුහාමුදුරු දුවයි කියලා. එනාලාගිරිය යතා. මේ සත්තුන්ට පින්නතුනේ මිනිස්යන්ට වඩා හදවත පේනවා. ඒක ඔප්පු කරලා තියෙනවා අපේ සෙන් දහමේ සාමින් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ ගිහිල්ලා කඳු මුදුනක භාවනා කරනවා. අර ලිහිණි සත්වයෝ ඉන්නෝ. ඒ ලිහිණියෝ ඇවිල්ලා දහමුදුරුවන්ගේ මේ ඇඳුමෙන චුට්ටක් ඇදලා යනවලු. වටපිටාවේ ඇවිල්ලා හොයි වාඩි වෙලා ඉන්නවලු. උන්වහන්සේගේ පාඩුවෙත් උන්වහන්සේ භාවනා කරන ඒ සත්තුත් වටපිටාවේ ඔහි ඉන්නව ළඟට ඇවිල්ලා. උන්වහන්සේ ඇවිල්ලා පන්සලේ ඇවිල්ලා මේ කතාව කිව්වා. මගේ උකුලටත් එනවා වෙලාවකට මේ කුරුල්ලෝ. මෙහෙමයි කියලා. පන්සලේ හිටපු පොඩි හාමුදුරු කිව්වා, අනේ ස්වාමීනි උකුලටත් එනවා නම් ඒ මේ කුරුල්ලෙක් මට අල්ලලා දෙන්නකෝ ඇති කරන්න. උන්වහන්සේ කිව්වා ඒක හොඳ නෑ, ඒ නිදහසේ ඉන්න සතුන් ඉඳපු ආවේ නෑ, මට ටික දවසකට ලස්සන බලන්න අල්ලලා දෙන්නකෝ කියලා ඉතින් වද කළා. වද කළාම උන්වහන්සේ තීරණය කළා හරි කමන්නේ මේ පොඩි නම ටික දවසක් නේ බලන්නේ කියලා ඉවරලා කුරුල්ලෙක් අල්ලලා දෙනවා කියලා හිතාගෙන වාඩි වුණා භාවනා කරන්න. එක කුරුල්ලෙක් ආවේ නැහැ. එක කුරුල්ලෙක්වත් ආවේ නැහැ. ඇයි ඒ? හරි විවෘත සංවේදී බවක් තියෙන බහුබුද්ධිනේ තිරිසන් සතුන්ට. ස්වභාවිකව ක්‍රියාත්මක වෙන දෙයට ඉක්මනින්ම ප්‍රතික්‍රියාවක් දක්වන සත්වයෝ. තරහ ගියොත් තරහ පෙන්නවා. කරුණාව හිතනොත් කරුණාව පෙන්නවා. කරුණාව වුණොත් කරුණාව දැනුණා. තරහ දැනුණොත් තරහ දැනුණ බව පෙන්නවා. හරි විවෘත සත්වයෝ. සාමාන්‍ය මේනිස් සමාජෙ හිම නැහැ. හිතේ එකක්, ඔළුවේ තව එකක්, වචනේ තව එකක්. ඉතින් තේරුම් ගන්නට ලෝකේ අපහසුම සත්වයා මිනිසයා. ගොඩාක් දේවල් පුරවගෙන ඉන්නවා. මනුෂ්‍යය ළඟ ඔක්කොම සතුන්ගේ තියෙන ගති තියෙනවා. දේව ගති, බ්‍රහ්ම ගති, මනුෂ්‍ය ගති, ඒ වගේම අනිකුත් තියෙනුම සත්වයන්ගේ ගති තියෙනවා. ගති විමුක්ත කරගන්න, සියලු ගති වලින් නිදහස් වෙන්න. ඒ ගති විමුක්ත ස්වභාවයෙන් උන්වහන්සේ වැඩ ඉන්නකන් අර කුරුල්ල ටික ඔක්කොම ටික ළඟට ඇවිල්ලා හිටියේ අර එක ගතියක් හදාගත්ත මම මේ කුරුල්ලෙක් අල්ල ගන්න ඕන කියලා චේතනාවක්. එතකොට අර කිසි කුරුල්ලෙක් ආවේ නැහැ. ඒ වගේ පින්නතුනි තමන්ගෙත් මේ ගති විමුක්ත භාවයටපත් වුණාට පස්සේ හැම ඉන්ද්‍රියක්ම, හැම රූපයක්ම, හැම වේදනාවක්ම, හැම සිතුවිල්ලක්ම නිවුණු ගුණයක් සහිතව, සංවර ගුණයක් සහිතව සැරිසරන්න පටන් ගන්නවා. මූලික අවදිය එහෙමයි. දුර්ලභම දේ, අමාරුම දේ කවරක්ද කියලා බුදුරජාණන් වහන්සේ සරියුත් හාමුදුරුවන්ගෙන් විමසුවා. ස්වාමීනි, මේ ශාසනයට ඇතුල් වෙන එක තමයි හරිම අමාරු දේ කිව්වා. ඒ ශාසනයට ඇතුල් වෙනවා කියලා කිව්වේ මේ සිවුරු දාගන්න එක නෙමෙයි. සිවුරු දාගත්තා නම් දේවදත්ත ශාසනයනේ. ඒ නිසා ශාසනයට ඇතුල් වෙනවා කියන්නේ ඒක නෙමෙයි. මෙතෙන්දී සද්ධර්ම අවබෝධ කරගන්න එක, ප්‍රත්‍යක්ෂ කරගන්න එක. ශාසනයට ඇතුල් වෙන එක තමයි අපහසුම කාර්යය කිව්වා. ඊළඟට අපහසු කාර්යය කවරක්ද කියලා ඇහුවා. ස්වාමිනී, අවබෝධ කරගත්තේ ධර්මයේ විවේකීව සංසුන්ව ඒ ලෝකෝත්තර ඥානෙම විදහාගෙන පුරුදු පුහුණු කරන එක, සිතගත නිවා ගන්න එක ඊළඟ කාර්යය කිව්වා. ඊළඟට ඒ කාර්ය බොහෝ කාලයක් කළොත්, නොබෝ කාලයක් සිදු කළොත් මොකන්ද ලැබෙන ප්‍රතිඵලය? සරියුත් හාමුදුරුව කියනවා, ස්වාමිනී ඒකාන්තෙන් අරිහත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ ඉන්ද්‍රියන් වල තියෙන අර රස්නේ, ලේවල තියෙන ඒ ගුණය, වේගයන් සම්පූර්ණයෙන්ම නිවා සනසනකොට 100ට 100ක් ධර්මපාක්ෂික වෙනවා. දැන් සද්ධර්ම අවබෝධය කරගත්ත කෙනෙක් 100ට 50කට වැඩි ප්‍රතිශතයක්, 60ක්, 70ක, 75ක ධර්මපාක්ෂික ගුණේ තියෙනවා. ඒත් 100ට 100ක් නෑ, අනිත් ආශ්‍රව ටික තියෙනවා. ඒ ආශ්‍රව ටික තුනී වෙන්නේ ධර්මයේ තුල ප්‍රගුණ වෙනවා, අර ඉන්ද්‍රියන් වලට බැස ගැනීම අවම කරනවා. එතන ඉඳලා තමයි භාවනාව තියෙන්නේ. ඒ පුරුදු කළොත් එහෙම සිතගත සම්පූර්ණයෙන් නිවෙනවා. මොනම ආකාරයකවත් අධ්‍යාත්මයේ කෙලෙසයක්, ධර්මයක් පැන නගින්නේ නැති ගුණයකට පාත් වෙලා නිරෝධ සමාපත්තියෙන් අදිෂ්ඨාන බලයෙන් දිවි ගෙවන්න පුළුවන් මට්ටමට එනවා. එහෙම බොහෝ කාලයක් දිවි ගෙවන උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනය පිළිමැදලා බුදුරජාණන් වහන්සේ මතක් කළා, කාය ශරීරයේ දැඩි දුබලතාවයක් ඇතිවන තුරුම පිරුණුවන් පාවමට අදිෂ්ඨාන කරන්න එපා කියලා කිසිම කෙනෙක්ගේ භික්ෂුවකින් මතක් කළා. ඒක ධර්ම සේවයේම ධර්මම කියා දීමට කටයුතු කරන්න. මොකද ඒක මේ ලෝකේට මහ පිළිසරණක්, මහ පිහිටක්. එනිසා ලෞතුරා බුදු කෙනෙක්ගේ ගුණ පින්නතුනේ මේ මහා සුළඟ, මේ ගහකොළ ඇලතුළ මේ සාගරය හොඳට අඳුනනවා. ඉතින් ඒ අවබෝධ කරගත්ත ශාස්ත්‍රවරු පවා ඉන්නවා. මගේ නම් විශ්වාසය ජේසුස් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් කියලා. මම එතුමන්ට පොඩි කාලේ ඉඳලා මේ ස්වરૂපයටම මේ මහ ලැබිකමක් තියෙනවා. මහ දයාවක් තියෙනවා. ඉතින් බුද්ධ වචනේ කියපු දේ පැහැදිලි වුණේ පුහුදුන් අයගෙන් පෙරලිලා එනකොට, ඒ වචනයත් පැහැදිලි වෙන්නේ අර පුහුදුන් මිනිසුන්ගෙන් පෙරලිලා එනකොට. ඒ වචන විතරක් වෙනවා. ඒ නිර්වචන තම තමන්ගේ කැමැත්ත පරිදිත්, ඒ වගේම තම තමන්ට තේරෙන පරිදිත් ග්‍රහණය කරන්න යනවා. ඊළඟට තේරුණ විදියට එයා හිතනවා මේක තමයි කියලා තියෙන්නේ කියලා. ඇත්තෙම මේක නෙමෙයි කියලා තියෙන්නේ. මෙන්න විශාල ගැඹුරු අර්ථයක් කියලා තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ මේ අර්ථ. අපි දකින් ධම්මපදයේ ගාථාවන් වල දකින දේ මොනතරම් ගැඹීරද, මොනතරම් ශ්‍රේෂ්ඨද. ලෝකයෙන් නිදහස් වෙන්න හැම විටම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඒ හැම කාරණයක් තුළම පාදක කරලා දේශනා කරලා තියෙන්නේ. ශ්‍රවණය කියන කෙනා හඳුනගන්න ලාංඡනයක් නෑ පින්නතුනේ. ආකාසේ පදන්නත්ති සමනෝ නත්ති බාහිරේ. ශ්‍රවණය හඳුනගන්න ලාංඡනයක් නෑ. අහසේ පාසටහන් නෑ, සලකුණක් නේ ලාංඡනයක්. පොළොවේ ඇවිද්දොත් ලාංඡනයක් පිහිටනවා. ඒ තහසේ ගුවන් යානයක් ගියත්, කුරුල්ලෝ කොච්චර පියාඹගෙන ගියත් කිසිම සලකුණක් නැහැ. ඒ නිසා තමයි බුදුහාමුදුරු අහා ආකාශේ පදන්නත්ති සමනෝනත්ති බාහිරේ. ආකාශේ පාදනේ, ඒ වගේම ශ්‍රමණයෝ බාහිරින් බලන්න ලාංඡනයක් සංකේතයක් නැහැ. එහෙනම් සංකේතයක් නැති ශ්‍රමණයන් ඔබ දකින්න, සංකේතයක් නැති ශ්‍රමණ தത്വයට ඔබපත් වෙන්න, පරිවර්තනය වෙන්න. මා තුල මම සංකේතයක් තියාගෙන නෑ. මම හාමුදුරු කෙනෙක් නෙමේ. මම ගිහියෙකුත් නෙමේ. මම ගුරුවරයෙකුත් නෙමේ පින්නතුනේ. මම ශිෂ්‍යයෙකුත් නෙමේ. ඔබ කවුද? මා කිසිවෙක් නොවේ. මාට දිය හැකි එකම පිළිතුර එයයි. එයට මේ ලෝකේ ඉන්න කිසි කෙනෙකුට අභියෝග කරන්න බෑ. මම මාර්ගඵලලාභී කෙනෙක් නෙමේ. මම පුතඥන කෙනෙකුත් නෙමේ. එයට අභියෝග කරන්න මේ ලෝකේ, මේ මහ පොළොවේ සමතෙක් නෑ. ඒ ගැන සාකච්ඡා කරන්න පුළුවන් එවැනිම තත්වයකට පත්වෙච්ච කෙනෙකුට පමණයි. අනිත් අයට කැමති නම් අවබෝධ කර ගැනීමට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ මේ ලෝකයේ තිබෙන උත්තරීතරත්වයයි. සාමයෙන් පිරුණු තැනයි. සහජීවනයේ ඇති තැනයි. එයයි ජීවිතයක ලැබිය යුතු පූර්ණත්වය. ඔහුටයි පින්නතුනේ මේ මිනිසත් ලෝකය තුළ යුග පුරුෂයා කියලා කියන්නේ. මේ අදහස් මගේ නෙමෙයි. මේ අදහස් කුමන හෝ දෘෂ්ටියකින් ගලාගෙන එන දේවල් නෙමෙයි. කුමන හෝ සංකල්පයක් ඔස්සේ ගලාගෙන එන දේවල් නෙමෙයි. මේ වචනවලට ආගමක් නැහැ. මේ වචනවලට ජාතියක් නැහැ. මේ වචනවලට ස්වરૂපයක් අයිතිකාරයක් නැහැ පින්නතුනේ. මේ වචන තුලින් ඔබ තෝරාගත් යුත්තේ පූර්ණ නිදහසයි. පූර්ණ නිදහස. අපේ පූර්ණ නිදහස කියන ග්‍රන්ථය අවබෝධය ලැබූ පිරිසත් බලන්න තව තවත් තම අවබෝධය නිවැරදි වෙනවා, ප්‍රායෝගික වෙනවා. අවබෝධය නොලැබූ අය සිය දහස් වාරයක් කියවන්න ඔබට එය කියවද්දිම අවබෝධය පැන නගින්න පාදක කරලා තියෙනවා. මට ලෝකයේ පිළිකුල් වීම ප්‍රශ්නයක් නෙමේ. මට මේ ලෝකේ ලස්සන වීම ප්‍රශ්නිකුත් නෙමේ. මේ ලෝකේ තියෙන කිසියම් දෙයක් පිළිබඳව මට ප්‍රශ්නයක් කරගත්තේ නෑ. මම මා ගවේෂණයට පත් කරගත්තේ ඒ සියල්ලම්ප ප්‍රශ්නයක් කරගන්නේ කවුද? ප්‍රශ්නයක් වන්නේ කෙසේද යන්න පිළිබඳව කාරණේ පමණයි. ඒ නිසා ලොවට නිගා දීලා ලෝකෙ පිළිකුල් කරලා ලෝකයට අප්‍රිය කරලා ලෝකයේ පිළිබඳව ඍණාත්මක සංකල්පයක් ඇති කරලා මේ හිතෙන් නිදහස් වෙන්න බෑ. අපේ පින්වත් ගරු ස්වාමීන් වහන්සේලා දන්නේ නැතුව මේ ඍණාත්මකව දැකලා මේවයි මිදෙන්න පුළුවන්. සමත භාවනාවන් ක්‍රමවේද කරලා කරලා නිවන් දකින්න පුළුවන් කියලා මත යොමු කරලා මිනිස්සු ඒවට යොමු කරන සමහර අය පිළිකුලෙන් පිළිකුලටපත් වෙලා වමනය කරන මිනිස්සු බවටපත් වෙලා මහා දුක්ඛිත ජීවිත ගත කරලා ජීවිත එපා වෙලා ඒ මිනිස්සු තමන්ගේ දියුණුව සංවර්ධනය අඩපණ කරගෙන අසරණ කිරීම මහා පාපයක්. ඒ වගේම එවැනි තත්වයකට විකෘති මානසිකත්වයකට පත්ුනොත් ඒ තනත්ත ඒ කාන්තෙන් උපදින්නෙත් ඒ වගේම පිළිකුල් සහගත ස්වභාවික තැනක. පිළිකුල් භාවනාව කළොත් බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක මේ ඊරියක් දැකලා සිනා පහල කළා. ආනන්ද හාමුදුරුව මොකද කියලා බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරේ. බුදුහාමුදුරු hina වෙලා හිටපු කෙනෙක් හැමතිස්සෙම සිනහ පහල වෙලා. අද නෙමෙයි hina වෙන්නේ කියව වරදක් කියන්නේ. බුදුහාමුදුරු hina වෙච්ච කෙනෙක්. ආනන්දාර ඊරිය පේනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ කිව්වා ඔව් මම දකිනවා. අනේ ඔය ඊරිය මේ මේ මේ මේ පලාතෙම හිටපු සිටු කුමාරිකාවක්. එයා අර මේ මේ නිගන්ත්‍රයට අහුවෙලා මේ මේ තින්න තීර්ථකයන්ට අහුවෙලා පිළිකුල් භාවනාව කළා. පිළිකුල් භාවනාව කරලා ඔන්න ඇවිල්ලා ඉපදිලා ඉන්නෝ මඩ වගුරේ. එහෙනම් මතක තියාගන්න මේවා පිළිකුල් කරන්නවත් ප්‍රශංසා කරන්නවත් දෙයක් මේක නෑ. මේ දෙකම මනෝභාවයන් දෙකක්. මේ දෙකම මනෝභාවයන් දෙකක්. මේ සියලු මනෝභාවයන්ගේ නිදහස් වීම කියලා කියන්නේ ඇත්තර වශයෙන්ම නිදහස් කිරීම කියන කර්මයට නොවැටි ක්‍රියාව ඉක්මවීම. කම්ම නිරෝධාය කර්මය නිරෝධ කරන. කර්මයක් ආරම්භ වෙන්නේ යමක් අල්ලගත්තොත් විතරයි. යමක් ග්‍රහණය නොකරපු තැනින් කර්මයක් ආරම්භ වෙන්නේ නැහැ. ගහණය කළොත් තමයි කර්මයක් ආරම්භ වෙන්නේ. ඔබේ ඔබේ සිත දිහා බලන්න. ඔබේ සිත යම්කිසි කර්මපතයකට හසු වෙලා තියෙනවා නම් ඒ ග්‍රහණයක් වෙච්ච ගමන් තමයි ඒක වෙන්නේ. මේ සම්බෝධයටපත් වෙච්ච අයට විශේෂයෙන් වැදගත්. තමන්ට අර සම්මුති ක්‍රමයට දකින්නත් පුළුවන්, විශේෂයෙන් දකින්නත් පුළුවන්. අර විශේෂ ඥානය මතු කරගන්න අර කර්මග්‍රහණයෙන් යනි දහස් වෙනවා ක්‍රමානුකූලව. ඒ නිදහස් වීම තුල අර කර්මපතේ ගොඩනැගින්නේ. එහෙම පුරුදු කරන්න කැමති අය ඉන්නෝ. එසේ පුරුදු කරන්නේ නැති අතටපත් නිවන් පසකට ලාලා ලෝකේ යම්කිසි අදිෂ්ඨාන බලයක් ඉස්සරහට අරගෙන යන සංසාරේ පුරුද්දක් කරගත්ත උත්තමියත් ලෝකේ ඉන්නෝ. සම්බුදුවරු, අග්‍ර ශ්‍රාවකවරු, මහා ශ්‍රාවකවරු, ඒ වගේ අය. මේක ජීවිතේ දුකයි කියන සංකල්පයක් නැහැ නිවන් අවබෝධ කරගත්ත කෙනාට. ජීවිතය සැපයි කියන සංකල්පෙකුත් නැහැ. උන්වහන්සේලාට මේ විශ්වය තුල කළ යුත්තක්, කළ යුතු කාර්යභාරයක් මා පූර්ණත්වයට පත්වන්නේම සෑහීමට පත්වන්නේ මෙපමණකින් කියන අදිෂ්ඨානයක් තියෙනවා. එක් අයෙකුට ලෞතුරා බුදු කෙනෙක් වීමේ, තව කෙනෙකුට ඒ ශාසනික මෙහෙවරක් කිරීමේ. එහෙම නැත්නම් ඒ යුගයේ පමණක් ඒ මෙහෙවරක් කරලා පූර්ණත්වයට පත් වෙන. තමන්ගේ ජීවිතයේ තීන්දුව තීරණ ගැනීමේ සම්පූර්ණ අයිතිය තමන් සතුයි. එය කිසිවෙකුට අණ කරන්න පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ලෝකේ දුගතියේ උපදින්නේ ඒ සත්වයෝ සිය කැමැත්තෙන්. සමහර අයට හිරිහැර කරලා, සත්තුන්ට හිරිහැර කරලා ඒ වේදනාවක් ඒකේ සිත තුළ මනෝභාවයක් හටගන්නේ. ඒ වේදනාවට කැමති මිනිස්සු පිරිසක් මේ ලෝකෙ බිහි වෙනවා. අන්න ඒ නිසා එවැනිම වේදනාවල් තියෙන තැනක ඉතින් උපදිනවා. ඒකයි ස්වરૂපය. එනිසා තමන්ගේ සිතේ ස්වභාවය භාවාත්මක ගුණය අනුව තමයි ඔබේ සසර සැකසෙන්නේ, සංවිධානය වෙන්නේ. අපි බෞද්ධ පින්නතුන් සියල්ලම අනිත්‍යයි කියලා දකිනවා. එක් දෙයක් හැර. මේක ප්‍රායෝගිකව ජීවිතය තුළ සිද්ධ කරගන්න ඔබට පුදුමාකාර සැනසෙල්ලක් දැනේ. කුමක්ද එක් දෙය? එක් කාරණයක් තියෙනවා. හැමදේම අනිත්‍යයි කියලා දකිනවා එක දෙයක් හැර. ඒ තමයි අනිත්‍ය අනිත්‍යයක් හැටියට දකින්නේ. ඔබ හැමදේම අනිත්‍යයි කියන වගේම අනිත්‍යත් අනිත්‍යයි කියලා හිතන්න. අනිත්‍යත් අනිත්‍ය නම් සංඛාර නිරෝධයි, විඥාන නිරෝධයි, සංඥා නිරෝධයි, නාම රූප නිරෝධයි, සලආයතන නිරෝධයි, පස්ස නිරෝධයි, විමුක්ති විඥානේ හට ගන්නෝ එතෙන්දිම. අර తත්‍ර తත්‍රාමි නන්දනී කියන පැටලි පැටලි යන ස්වභාවයේ ස්වභාවය එක මොහොතකදී සියලු පැටලුම් වලින් නිදහස් වෙන ප්‍රඥාව බලය දීප්තිමත් වීම නිසා අර නිරෝධ සංඥාව ප්‍රඥාව නිරෝධ ප්‍රඥාව පූර්ණත්වයට පත් වෙනකොටම අර පුතත්ජන ඥානය ට ඉඩකඩ ලැබෙන්නේ. මොන මනස පලා යන්න බලනවා. මනසට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට නොමනසට පැමිණෙනවා. මනසක් නැති කෙනෙක් සිතුවිලි තියෙනොත් නමුත් මනසක් නැහැ. සිතුවිලි තියෙනවා මනසක් නැහැ. එහෙම නැත්තම් සිතුවිලි තියෙනොත් සිත නැහැ. මනස කියන්නේ සිතටනේ. සිත නැහැ. සිත නැහැ. චේතනාව නැහැ. චේතනා කර්මයේ නැහැ. ඉතින් සම්බුදුරජාණන් වහන්සේ චේතනා කර්ම නිදහස් කරා අතීත අනාගත වර්තමාන. ඒ නිසා උන්වහන්සේලාට කර්මයෙන් නිදහස්. කර්ම විපාක දුන්නයි කියලා බුදු කෙනෙකුට කියනවා නම් ඒක මහා පාපයක්. බුදු කෙනෙකුට කර්ම විපාක දෙන්නේ නැහැ. ඒකට හේතුව සියලුම කර්මයන් ක්ෂය කරපු නිසා. උන්වහන්සේලාට ප්‍රායෝගික දේවල් ටිකක් තමයි අර දුක් පීඩා හැටියට දැනුනේ. ඔළුවේ කැක්කුමක් දැනෙන්නේ නැද්ද මේ ගිනි යව්වේ ඇවිද ඇවිද හැම මොහොතකම මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන ඔළුවට? කොන්දේ කැක්කුමක් දැනෙන්නේ නැද්ද මේ වගේ හාන්සි වෙන්න පුටුවක් නැති ගල් තලාවල් වල බිම්වල වාඩි වෙලා කොන්ද කෙලින් තියාගෙන බොහෝ කාලයක් මිනිස්සුන්ට කතා කරනකොට කොන්ද වේදනාව හට ගන්න නැද්ද? මේක කර්ම විපාකයක්ද? බඩිකින්න කර්ම විපාකයක්ද? පිපාසය ඇදවීම කර්ම විපාකයක්ද? කර්ම විපාකයට ඇති වෙන පිරිසකුත් ඇති. ඒ බුදු කෙනෙකුට ඕවා කර්ම විපාකයට නෙමෙයි ඇති වෙන්නේ. ප්‍රායෝගික මේ එදිනදා ශාරීරික සහ ස්වභාවික තත්වයක් මත. එනිසා ඒ මහා විශිෂ්ට බුදුරජාණන් වහන්සේ ඒ උත්තුංග බුදුහාමුදුරුව දකින්න, ඒ බුදුහාමුදුරන්ගේ පුත්‍රයෙක් වන්න, ඒ පුත්‍රත්වය ලබන්න ඒකාන්තයෙන් ඔබ හැම දෙනාම ඔබ වීරය කරන්න. ඒක තමයි ඔබට තියෙන මහාම ධනය, මහාම සම්පත, ලොකුම දායාදය. මව්පියන්ට කරන්න පුළුවන් හොඳම ගෞරවය, මව්පියන්ගේ ණයෙන් නිදහස් වෙන්න පුළුවන් හොඳම ගෞරවය, මව්පියන්ට දෙන්න පුළුවන් පුණ්‍යානුමෝදනා කරන්න පුළුවන් ආශිර්වාද කරන්න පුළුවන් මහා බලයයි. එනිසා ඒ තුලින් ධර්මය මතු කරගන්න ඔබ හැම දිනාටම ශක්තිය හා ධෛර්ය වාසනාව බලය සැලසේවා. සාදු සාදු.